Yato khamayam bhante na sakhim Asa jipunabh suke bhikkhu sanya petum Athamayam etamattang bhagavato aroche mati Atako bhagava anyatarang bhikkhum amantesi Ehi tvam bhikkhu mama vachanena Asaji punabha suke bhikkhu amantei Satthayasmante amante titi Evam bhante tikho so bhikkhu Bhagavato patisnsutva Yena asa jipunabha sukha bhikkhu tenupasankami Upasankamitva asa jipunabha sukhe bhikkhu etadvocha Satthayasmante amante titi Eva mauso tikho asa jipunabha sukha bhikkhu Tassa bhikkhuno patisn sutva Yena bhagava tenupasankaminsu Upasankamit Tva bhagavantam abhivadetva Ekamantam nisidinsu Ekamantam nisinneko asa jipunabha suke bhikkhu Bhagava etadvocha Satchaṃ kira bhikkave sambhaula bhikkhu tumme upasankamitva etadvocham Bhagavākho āvaso anyatntrevaratti bhojana bhunjati Bhikkhu saṅghocha Anyatra kopanāvaso ratti bhojana bhunjamāna Appabhadhatancha sañjānanti Appatankatancha lahuṭṭhānancha Balancha pāsu vihārañca Etha tumhe piyāvaso Anyatntrevaratti bhojana bhunjata Anyatntra kopanāvaso tumhe pi Ratti bhojana bhunjamāna Appabhadhatancha sañjānissata Appatankatancha lahuṭṭhānancha Balancha pāsu vihārañcāti Evaṃ buddhe kira bhikkave tumme te bhikkhu evaṃ avacutta Mayaṃkho āvaso sāyaṃ ceva bhuṃjāma

इदेकच्चस्स एव रूपं दुःखं वेदनं वेदियतो अकुसला धम्मा अभिवदन्ति कुसला धम्मा परिहायन्ति इति एवमहं अजानन्तो एव रूपं दुःखं वेदनं भजहताति वदेयं अपिनु मे एतं भिक्खवे पतिरूपं अभविंसाति नो एतं भन्ते यस्माच को एतं भिक्खवे मया ज्ञातं दिट्ठं विदितं सच्चिकतं पस्सितं पञ्ञाय इदेकच्चस्स एव रूपं दुःखं वेदनं वेदियतो अकुसला धम्मा अभिवदन्ति कुसला धम्मा परिहायन्ति इति तस्माहं एव रूपं दुःखं वेदनं पजहताति वदामि मया चेतं भिक्खवे अज्ञातं अभविष्य अदिट्ठं अविदितं असञ्चिकतं अपस्सितं पञ्ञाय इदेकच्चस्स एव रूपं दुःखं वेदनं वेदियतो अकुसला धम्मा परिहायन्ति कुसला धम्मा अभिवदन्ति इति एवमहं अजानन्तो एव रूपं दुःखं वेदनं उपसंपज्ज विहरथाति वदेयं अपिनु मे एतं भिक्खवे पतिरूपं अभविंसाति नो एतं भन्ते यस्माच को एतं भिक्खवे मया ज्ञातं दिट्ठं विदितं सच्चिकतं पस्सितं पञ्ञाय इदेकच्चस्स एव रूपं दुःखं वेदनं वेदियतो अकुसला धम्मा परिहायन्ति कुसला धम्मा अभिवदन्ति इति तस्माहं एव रूपं दुःखं वेदनं उपसंपज्ज विहरथाति वदामि मया चेतं भिक्खवे अज्ञातं अभविष्य अदिट्ठं अविदितं असञ्चिकतं अपस्सितं पञ्ञाय इदेकच्चस्स एव रूपं अदुःखं सुखं वेदनं वेदियतो अकुसला धम्मा अभिवदन्ति කුසලා ධම්මා පරිහායන්ති තී ඒව මං අජානන්තෝ ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං පජහතාති වදෙයං අපිනුමේතං භික්ඛවේ පතිරූපං අභවිස්සාති නොහේතං භන්තේ යස්මාචකෝඒතං භික්ඛවේ මයා ඥාතං දිට්ඨං විදිතං සච්චිකතං පස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්සේව රූපං අදුක්ඛම සුඛං වේදනං වේදියතු අකුසලා ධම්මා අභිවන්ධන්ති කුසලා ධම්මා පරිහායන්ති තී තස්මාං ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං පජහතාති වදාමි මයා චේතං භික්ඛවේ අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්චිකතං අපස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්සේව රූපං අදුක්ඛම සුඛං වේදනං වේදියතු අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවන්ධන්ති තී ඒව මං අජානන්තෝ ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං උපසම්පජ්ජ විහරථාති වදෙයං අපිනුමේතං භික්ඛවේ පතිරූපං අභවිස්සාති නොහේතං භන්ති යස්මාචකෝඒතං භික්ඛවේ මයා ඥාතං දිට්ඨං විදිතං සච්චිකතං පස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්සේව රූපං අදුක්ඛම සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවන්ධන්ති තී තස්මාහං ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං උපසම්පජ්ජ විහරථාති වදාමි නාහං භික්ඛවේ සබ්බේ සංයේව භික්ඛූනං අප්පමාදේන කරණීයන්ති වදාමි නපනාහං භික්ඛවේ සබ්බේ සංයේව භික්ඛූනං නාප්පමාදේන කරණීයන්ති වදාමි යේතේ භික්ඛවේ භික්ඛු අරහන්තෝ කීනාසවා උසිතවන්තෝ කතකරණීයා ඕහිත භාරා අනුපපත්ත සදත්තා පරික්ඛීන භව සංයෝජනා